บุญดังบุญดังบุญดังวันนี้ดัมมังดัมมังดัมมังวันนี้สังฆังสังฆังสังฆังวันนี้บุญดังดัมมังสังฆังวันนี้สุปปุญญังปะปุญญันติสัทธาโกตมะสาวกังเยสันติวาจรันโตจะภาวนาเยรโตมโนติสาธุสาธุสาธุගෞරවනීය ස්වාමීන් වහන්සේලගේ නමස්කාරයයි සැදහවත් වාසනාවන්ත පින්තුනි සමුදාරෝග විහාරස්ථානයේ මාසිකව සිදු කරන සීල සමාදන් වැඩසටහනේ බක්පුන් පොහොය වෙනුවෙන් සීල සමාදන් වෙච්ච පින්තුන්ට උදෑසන සිදු කරන භාවනා වැඩසටහනයි මේ සිදු කරන්න බලාපොරොත්තු වන්නේ අප බෞද්ධයන් වශයෙන් සිදු කරන ප්‍රධාන පුණ්‍ය ක්‍රියාවල එක අංගයක් තමයි භාවනාව කියලා කියන්නේ. දානමයක් පුණ්‍ය කිරීමත්තු, සීලමයක් පුණ්‍ය කිරීමත්තු, භාවනාමයක් පුණ්‍ය කිරීමත්තු කියලා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් දේශනා කළා. යතර විශේෂයෙන්ම සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවල සමාධි ප්‍රඥා කියන දෙකටත් සමත සහ විදර්ශනා කියන භාවනා දෙක සඳහන් වෙලා තියෙනවා. භාවනාවේදී සිද්ධවන්නේ ප්‍රධාන වශයෙන්ම අපේ මනස ඉලක්ක කරගෙන එක දිගටම කුසල චේතනා දිනු කරගන්නට අකුසල චේතනා දුරු කරගන්නට ක්‍රියා කරන ආකාරය. භාවනාව ගැන ධර්මයේ සඳහන් කළේ කියන්නේ ආසේවති කුසල ධම්මේ වඩේති ඒකායති භාවනා කියලා. අපේ සිතේ කුසල දහම් වැඩි දියුණු කිරීම සඳහා කරන කටයුත්තටයි භාවනා කියලා කියන්නේ. එනි විශේෂයෙන්ම එකතරින් අප සමත භාවනාව පාදක කරගෙන නීවරණ යටපත් කිරීමක් සිදු කරනවා. අනෙක් අතින් විදර්ශනා භාවනාව පාදක කරගෙන අවිද්‍යාව දුරු කර ගැනීම සඳහා වූ කටයුත්තක් සිදු කරනවා. මේක හැම දිනකටම එකම ක්‍රමයේ නෙවෙයි, එක එක පුද්ගලයන්ට එක එක ක්‍රමවලින් දේශනා කළා තියෙනවා. සමත පූර්වාංගම විදර්ශනාවකුත් තියෙනවා, විදර්ශනා පූර්වාංගම සමතේකුත් තියෙනවා. සමත පූර්වාංගම විදර්ශනාව කියලා කියන්නේ සීලයක පිළිතලා සමත භාවනාවක් දිනු කරලා හිතේ නීවරණ යටපත් කරගෙන ඊට පස්සේ විදර්ශනාව කිරීම. ඒකමයි තමයි බුදුරජාණන් වහන්සේ වැඩිපුර දේශනාවල සඳහන් කළේ තියෙන්නේ. සීලේ පිළිතලා චිත්ත භාවනා, පඤ්ඤා භාවනා වඩන කෙනෙක්. හැබැයි සමහර අය ඉන්නවා උගක් බුද්ධිමත් අය අප කියනවා සුභක පුද්ගලයන් කියලා. gifted අය කියලා කියන්නේ. ඔබත් බොහෝ විටේ වගේ ආවෙන්නේ නැති නේද? ඒ නිසානේ මෙච්චරකින් දුර ගමනක් ඇවිල්ලා තියෙන්නේ. ලෝක ගෝලයේ අනිත් පැත්තටම රවුමක් කරකැවිලම ඇවිල්ලා තියෙනවානේ. ඉතින් ඒ ඔබේ තියෙන ඒ නුවණට කම නිසාම තමයි. ඒ වගේයට විශේෂයෙන් සඳහන් කරලා තියෙන්නේ විදර්ශනා පූර්වාංගම සමතේ. ඍජුවම අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා ස්කන්ධ ධාතු ආයතනවල සමුදේවය බලලා ඒ තුලින් ඇති කරගන්නා වූ චිත්ත සමාධිය. ඒ ආරම්භ වන විදර්ශනාවෙන් විදර්ශනාවෙන් ආරම්භ වුණාට ඒ විදර්ශනාවම සමතේටත් නැඹුරු වෙනවා. සාමාන්‍යයෙන් සමත භාවනා වඩලා මාර්ගඵල ලබන ක්‍රමිකුත් තියෙනවා. අනිත් පැත්තට විදර්ශනා වඩනකොට හිතේ තියෙන නීවරණ දුර් වෙලා ධානාංග මට්ටමට පිහිටලා තමයි මාර්ගඵලවලටපත් වෙන්නේ. එතෙන්දී චිත්ත සමාධියක් තියෙනවා. ඒකට කියන්නේ විදර්ශනා පූර්වාංගම සමතය කියලා. ඔබේ දෙපැත්තම පුහුණු කරලා බලන්නට ඕන. ඒක වටිනවා. ඉතල වෙන හැම අවස්ථාවකදීම කිසියම් නිශ්චිත ඉරියව්වක හෝ නැත්නම් කටයුත්තක් කරන ගමන් හරි උත්සාහ කළ බලන්න හිත වැඩිපුර විදර්ශනා පැත්තට යොමු කරන්න. සරලව කියනවා නම් තමන්ගේ හැට ඉදිරිපත් රූපයක් පේනකොට බලන්න මේ රූපේ නිරුද්ධ වෙලා ඇස නිරුද්ධ වෙලා මම මේක මනෝවිඤ්ඤාණය දැන් සිහි කරන්නේ. ඒ මනෝවිඤ්ඤාණයත් මේ අවස්ථාවේදී හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියලා. නැත්නම් ඕනෑම අරමුණක් කියලා කියන්නේ අපි යම් රූපයක් තේරුම් ගත්තත්, සබ්ජයක් තේරුම් ගත්තත්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, අරමුණක් කොමක් තේරුම් ගත්තත් ඒ තේරුම් ගත කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ ස්කන්ධ පංචකයේ හට ගැනීම සහ නිරෝධය. හැම මොහොතෙම ස්කන්ධ පංචකය හට ගන්නවා, හේතු ඇති කල්ලි එතනම නිරුද්ධත්වයට පත් වෙනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේ ගැඹුරු නුවණක් තියෙන අයට හමුවෙච්ච වෙලාවේදී ඍජුවම සඳහන් කරන්නේ. ඒකට අර අනුපූර ප්‍රතිපදාව දේශනා කරන්නේ නැහැ. දාන කතා, සීල කතා, සංඝ කතා, කාමණං ආදීනවන් කියලා අනුපූර ප්‍රතිපදාවක් තියෙන බුදුදහමේ. ඒකට කියන්නේ අනුපූපී කතා කියලා. ඒ අනුපූපී කතා හැම දිනකටම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ නැහැ. දැන් බාහ්‍ය දාරු කීරී මුණ ගැහිච්ච වෙලාවේදී, පස්සග මහණ මුණ ගැහිච්ච වෙලාවේදී සාරිපුත්ත මොග්ගලාන ස්වාමීන් වහන්සේලාට ඒ උත්තරයන්ට අර අනුපූර ක්‍රමෙම ගිහිල්ලා නැහැ. උන්වහන්සේලාට මුණ ගැහිච්ච ගමන් විදර්ශනාවේ ගැඹුරම තේමාවක් තමයි දේශනා කරන්නේ. ඒකට මම සඳහන් කරන්නේ යම් කිසි සමුදේ ධම්මං සම්බන්ධ නිරෝධ ධම්මං නැත්තම් දිට්ඨේ දිට්ඨමත්තං ඉතිමස්මින් සරිදං හෝති ඉමස්මින් අසති දන්න හෝති අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං මේ වගේ දහමේ තියෙන වැදගත්ම කොටස විදර්ශනාවට අදාළ කොටස දේශනා කරනවා. ඉතින් බුදුහාමුදුරු දන්න මේ අය සතර මුගාකයක පුහුණු කරන් ආපු අය. ඒ නිසා බුදුහාමුදුරුවන් අහනකොට මේ ගොරන්නේ ගැඹුරු ප්‍රඥාවට යනවා. ඉතින් ඔබ අපත් බොහෝ දෙනෙක් සතර මේ වගේ නුවණ දිනු කරන් ආපු අය. විශේෂයෙන් අපි මේ ප්‍රඥා පැත්තට වැඩි අවධානයක් යොමු කරන්න ඕන පින්නතනි. විදර්ශනා පැත්තට. ඇයි ඒකට හේතුව? ඒක තමයි ඍජුවම කෙලෙස් දුරු කරගන්න මාර්ගය. විශේෂයෙන්ම ප්‍රඥාව වැදගත්ම චෛතසිකයේ විදිහට ධර්මය තුළ දේශනා කරනවා. ඒ ප්‍රඥා චෛතසිකේ වඩනකොට අනිත් බොහෝ කුසල චෛතසික නිවනට අදාළයව ඒත් එක්කම දිනු වෙනවා. උදාහරණයක් ඇටියෙන් දක්වනවා. හරියට රජ කෙනෙක් කිසියම් තැනකට යනකොට රජතුමත් එක්ක අනිත් ඔක්කොම කට්ටිය යනවා. ආරක්ෂක බටේලුත් යනවා, රිය දුරුත් යනවා, ලිපිකරුවත් යනවා, අමාත්‍යාංශවල ලේකම් වරුත් යනවා, ඔක්කොමයි ඒත් එක්කම යනවා. අන්නේ වගේ තමයි ප්‍රඥා ඉන්ද්‍රිය දිනු කරනකොට විදර්ශනා වඩනකොට ඒක සම්මා දිට්ඨිය මත පිහිටලා නම් කරන්නේ අරසෙන් මාර්ගයේ අංගයක් විදිහට නම් වඩන්නේ අනෙක් කුසල කෛතික රාශියක් ඒත් එක්කම වර්ධනය වෙනවා. අනෙක් කාරණේ තමයි ඒ ප්‍රඥාව අපි සසරේදී පුරුදු කළ කිමනොත්ින් අපට ගැඹුරු ධමයක් ඇහෙන තැනදී ඉක්මනට මේක අවබෝධ වෙනවා. අනිත් වැදගත්ම කාරණය තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් සසරේදී අපට සම්මුඛ වුණ ගැහුණොතින් බුදුහන්දරෝක තමයි ස්කෑන් කරලා බලන්නේ අපි. ඔකට කියනවා ඉන්ද්‍රිය පරෝපකාරී ඥානය කියලා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපි මුණ ගැහුණොත් පිටසක් කියනවා නම් බුදුහන්දරයාගේ රූප සම්පන්නියවත්, එයාගේ උපාධි ප්‍රමාණයවත්, එයාට භාෂා කියන්න පුළුවන්ද කියලාවත්, එයා ඉස්සරහද වාඩි වෙලා ඉන්නේ පිටුපස්සෙද වාඩි වෙලා ඉන්නේ ඒක නෙමෙයි බලන්නේ. බලන්නේ යා කොච්චර සසරේදී ප්‍රඥා ඉන්ද්‍රිය දිනු කරගො කෙනෙක්ද කියලා. එයා හැමදාම ධර්මශාලාවේ කොනේම ඉන්න දුප්පත්ම ලෙඩ වෙච්චම කෙනා වෙන්න පුළුවන් සමහරකට. බහලා තියෙන වෙන සමහර කුෂ්ඨ රෝගියෙක් ධර්මශාලාවේ කෙලවර ඉඳගෙන බණ අහපු වෙලාව. එයාට ධර්ම අවබෝධ වුණා කියලා. දැන් බුදුරජාණන් වහන්සේ දන්නවා යාගෙන. අනිත් ඒකන දන්නවා. ඒ ප්‍රමාණයට ඉන්ද්‍රිය පරව පරියත් ඥානිය සහ ආසියානුසේ ඥානය කියන මේ සුවිශේෂී ඥානයන් කියන ඒවා කියන සඩ සාධාරණ ඥානවලට අයිති ඥානයන්. ඒවත් අනිත් රහතන් වහන්සේට නැහැ. සරුත් හාමුදුරුවන්ටවත් ඒ ඥානයන් නැහැ. ඒ ඥානයන් තියෙන්නේ බුදුරජාණන් වහන්සේට විතරමයි. අන්නේ ඥානයන් උපයෝගී කරගෙන බුදුරජාණන් වහන්සේ අපදියා හොඳට බලනවා. කොච්චර මියන් සසේදී මියන් චතුරාර්ය සත්‍යයට අදාළ හේතුඵල ධර්මයට අදාළ කරුණෝ කොච්චර මියන් සසරේදී අහලා තියෙද පුහුණු කළ තියේද, තේරුම් අරන් තියේද, වඩලා තියේද කියලා බලන්න. ඒ නිසා පින්නතුනි ඔබත් ඒකට දක්ෂ වෙන්නට ඕන. ඔබ බොහෝ දෙනෙක් ඒ වගේ ගුණධම් නොවන දිනු කරන් ආපු අය ඔබ ඉන්නේ හැම දෙනෙම. ඒක මේ අවස්ථාවේදීත් උපරීමයට අපි පුහුණු කරන්න ඕන. මේක තමයි අපට වටිනාම දේ. මේක තමයි ප්‍රඥාව දිනු කිරීම කියලා කියන්නේ. ප්‍රඥාව මිනිසයාට තියෙන මැණිකක් කියලා කියලා තියෙනවා. මැණික පොතන දැම්මත් මැණිකේ වටිනාකම අඩු වෙන්නේ නැහැ. මැණික විනාශ වෙන්නේ නැහැ. කාල ගොඩක දැම්මත්, අපිරිසු තැනක දැම්මත්, මඩක දැම්මත් මැණිකේ වටිනාකම අඩු වෙන්නේ නැහැ. අන්න ඒ වගේ ප්‍රඥාව මිනිසයාට තියෙන උතුම්ම මැණික මාණික රත්නය කියලා දේශනා කරනවා. ඒ නිසා මෙන්න මේකෙන් තමයි අපේ වටිනාකම වැඩි වෙන්නේ. වෙන කිසිම දෙයකින් අපේ වටිනකම වැඩි වෙන්නේ නැහැ. කොච්චර උපාධි ගත්තත්, කොච්චර බැංකුවේ සල්ලි තිබුණත්, කොච්චර නම් ආභරණ තිබුණත්, කොච්චර දරුවෝ ඉගෙන ගත්තත්, ඒ කිසිම දෙයකින් අපේ වටිනකම වැඩි වෙන්නේ නැහැ. වටිනකම වැඩි වෙන්නේම මේ ප්‍රඥා ඉන්ද්‍රිය දිනු කිරීම මතමයි පින්නතුනි. ඒ වගේම භාගතුන් වහන්සේ දේශනා කරනවා යම් කිසි දුකක් එනවනම් ඒ දුක එන්නේ ප්‍රඥාව අඩු කෙනාටමයි, ප්‍රඥාවන්ත කෙනා වෙත දුකක් එන්නේ නැහැ කියලා. ඒ නිසා දුක නිදහස් වන්න අවශ්‍යම දේ තමයි මේ ප්‍රඥාව දිනු කිරීම. ඒ නිසා ඒක තමයි අපේ අවසාන ඉලක්කය. ඒ දෙනකන් අප මුලින්ම මේ භාවනා වැඩසටහනේදී අපි භාවනා ක්‍රම කිහිපයක් පුහුණු කරන්න උත්සාහ කරනවා. විනාඩි කිහිපය යොදාගෙන මුලින්ම අපි සති නිමිත්ත පුහුණු කරනවා. ධර්මයේ නිතරම සඳහන් කරනවා පරිමුඛං සති නොපට් වේත්වා කියලා. ඉදිරිපසට සිහිය පිහිටුවා ගන්න කියලා. ඒකම විස්තර කරනවා ඥාන විභංගයේදී නාසිකාග්ගියම මුඛ නිමිත්තේ වාක්‍යය. මේ නාසයාසිරිතම නිතර හිත තියාගෙන ඉන්නවා කියන්නේ. මෙතන හිත තියාගන්න එක තමයි තමන්ගේ මයින්ඩ්ෆුල්නස් එකේ පළවෙනි ස්ටෙප් එක. The sign of mindfulness. මේ ආශ්‍රිත හිත තියාගෙන ඉඳගෙන වැඩ කරන්නේ. හැබැයි ගැඹුරට යනකොට භාවනාවේ මේක අතහැරෙනවා, භාවනාව වුණාට ඊට පස්සේ සියුම් යනවා. නාසය ආශ්‍රිත හිත තියාගන්න එක කායන ප්‍රස්තනාවට සම්බන්ධ වෙනවා. හැබැයි වේදන ප්‍රස්තනා, චිත්තාන ප්‍රස්තනා යනකොට මේක ටිකෙන් ටික සියුම් වෙනවා. ඊට පස්සේ අර අරමුණ තමයි වැඩිපුර පිටටන්නේ. හැබැයි ඒ භාවනා ටික ඔක්කොම ඉවරවට පස්සේ නැවත මෙතෙන්ට තමයි එන්නේ. මෙතෙන්ට ආවා කියන්නේ තමට ආරක්ෂාවක් තියෙනවා. තමන් මෙතනින් පල්ලෙහාට වැටෙන්නේ නැහැ, කෙලෙස් ඇති වෙන මට්ටමට යන්නේ නැහැ. අවිද්‍යාව තියෙන පුළුවන්, නමුත් රාගදේශ වලින් අන්තයට යන්නේ නැහැ. මේක තමයි අපිට තියෙන රැකවරණය. ඔබ දැකලා තියන්නේ සර්කස් දක්වන අය. සර්කස් කරන අය යට ලොකු දැල් ගහලා තියෙනවා නේ. ඒ දැල් ගහන්න උඩේ ගලන් පිලුම් ගහනවා, මොන්චිලි වලින් යනවා. යාල වැටුනොත් වැටෙන්නේ දැලට තමයි වැටෙන්නේ. දැලෙන් පලයට වැටෙන්නේ නැහැ. ඒ නිසාල බය බය නැතුව සෙල්ලම් කරනවා. අන්නේ සර්කස් කරන අයට තියෙන net එක වගේ තමයි අපිට තියෙන මේ සති නිමිත්ත. මෙතන අවයනස් එක ඉන්නේ. මෙතන ඉඳගෙන ඉරියාපතය කරනවා. මෙතන ඉඳගෙන බුද්ධ ඥානසතිය වඩනවා. මෙතන ඉඳගෙන ධාතු මනසිකාරය වඩනවා. මේකයි බේස් කරගෙන අපි බ්‍රහ්ම විහාර වඩනවා, ආනාපාන සතිය වඩනවා, විදර්ශනාවට යනවා. ගිහිල්ලා නැවතත් ආයෙනකොට මේ හරහා ගිහිල්ලා මෙතනින් නැවතෙලින්. මෙතන ඉන්නවා කියලා කියන්නේ මොකද්ද? අපි චිත්තානුපස්සනාවේ ඉන්නේ. තමන්ගේ හිත ගැන අවධානයෙන් ඉන්නේ. හිත ගැන අවධානයෙන් ඉන්නවා කියන්නේ කෙලෙස් එන්නේ නැති එක නෙවෙයි, කෙලෙස් එන්න පුළුවන්. කෙලෙස් ආවට කෙලෙස් ආපු බව මම දන්නවා. චිත්තං පස්සනාව කියන්නේ සරාගම් වා චිත්තං සරාගම් චිත්තං විපජානාති, විතරාගම් වා චිත්තං විතරාගම් චිත්තං විපජානාති. කොහොමද කියලා සඳහන් කරනෝනේ? රාගසහිත සිතක් ආවනම් රාගසහිත කියලා දැනගන්නවා. රාගය එන්නේ නැහැ කියන එක නෙවෙයි. රාගය එනවා, ආවට තමයි දන්නේ රාගයක් තියෙනවා කියලා. සදෝ සම්මාචිත්තං සදෝ සංචිත්තං පජානාති. හිතේ කේන්ති යන්න පුළුවන්. දැන් සමහර මුගා දුක් වෙනෝනේ අනේ මට හරියට කේන්ති යනවා කියලානේ. දුක් වෙන්න එපා. ඔබ කේන්ති යනවා කියලා දන්නවනම් ඔබ ප්‍රැක්ටිස් එකේ ඉන්නේ. බය වෙන්න එපා. ඔබ දන්නවා දේශයක් යනකොට දේශයාව කියලා. ඒකනේ ඒක වැඩි වෙලාවක් තියන්නේ. සමහර ආවද කියලාවත් දන්නේ. ඒක සාධාරණීකරණය කරන්න යන මම මට අයුක්තිය පෙන්වන්න බෑ. මම ධර්මිකයි එහෙම කියලා හරක සාධාරණීකරණය කරනවා. නමුත් චිත්තානපස්සනා වෙන කෙනා නිතරම දන්නවා තමන්ගේ හිතේ කෙලෙස කෙලස විදියට හඳුනා ගන්නවා. එහෙම ගිහිල්ලා ඔහු මෝහ සිතක් දන්නවා, මිදුණු සිතක් දන්නවා, සමාහිත සිතක් දන්නවා, හැම එකම දාන කෙනෙක් බවට පත් වෙනවා. අන්නේගේ මුල් පියවර තමයි සති නිමිත්ත. අපි සති නිමිත්තෙන් පටන් අරන් ඉරියාවත බහන ටිකක් වෙල කළා. ඊට පස්සේ කෘතඥතාවයේ පිළිමතව මෙනෙහි කිරීමක් කරනවා. මේ ග්‍රැටිටියුඩ් කියන කීතාවම වැදගත් කාරණයක්. අද නවීන මනෝවිද්‍යාවත් මේක පිළිගන්න තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ මුගක් කාලයකට කලින් දේශනා කළා. අපේ හිත grateful වෙච්ච ගමන්ම අපේ සම්පූර්ණම සිස්ටම් එක වෙනස් වෙනවා කියලා. ඒ නිසා දවසට විනාඩියක් හරි තමන්ට ලැබਿੱච්ච මේ පහසුකම් ටික අඩුවානේ තමන්ගේ අම්මට, ගුරුවරුන්ට, මේ ඉන්න ප්‍රදේශයට, රටට, මේ සමට උදව් කරන අයට තමා කෘතඥ වෙන්නේ. දැන් බලන්න උදෑසන තමන් රෙස්ට්රූම් එකට යනකොට වතුර ටික හරි තියෙනව නේද? එතන වතුර ටික නැතුනොත් ඉතින් කොහමද? අද වතුර ටික නොතිබ්බනම් මොකද වෙන්නේ? මෙහෙන්න බෑනේ නේ. එහෙනම් අපේ රූපේ මෙහෙම තියාගන්න පුළුවන්ද නේ? බෑනේ නේ. කොච්චර අමාරුද නේ බලන්න. ඒකම ඇති නේනේ. අපේ ඇඳුම් ටික මහන්න, අපි යන පාරේ පාරවල් හදන්න, යාපු වාහනේට කී දෙනෙකුට පේන්න බලපත්‍රය තියෙද බලන්නේ. ඉතින් ඒ බොහෝ දෙනෙක් නිසා තමයි අද අපි මෙහෙම හුස්ම ගන්න පිනතුණි. විශේෂයෙන් අපේ අම්මා තාත්තා, ගුරුවරු අපිට මේ දහම ලැබෙන්නේ ස්වාමින් වහන්සේට නිසා, බුදුහාඳුර පාරමිතා පුරපු නිසා. විශාල දෙනෙක් මේ පිටපස්ස ඉඳගෙන අපට උදව් කරපු අය. ඔබ මෙහෙ එනකොට ඔබට ඉන්න ආසනය, කැමරෙක හිටන් ඔක්කොම සූදානම් කරලා තියෙන මෙහෙ එනකොට. අන්නේ හැම දෙයකටම පුරතණිය වෙන්නට ඕන. අපි දැන් මෙතන ඉඳන් ආරම්භ කරමු. හොඳට භවනා කරන්න සුදුසු විදියට සැහැල්ලුවෙන් වාඩි වෙන්න. දැන් පිනතුනි ශරීරයේ සැහැල්ලුව ඍජුව තියාගන්න. වම් අත උඩින් දකුණු අත තියාගෙන හොඳට ඉහළට හුස්ම ගන්න. ටික වේලාවක් තියාගෙන ඉඳලා හෙමින් සිහියෙන් හුස්ම පිට කරන්න. නැවත ගැඹුරු හුස්මක් අරගෙන පෙනහළු පෙරෙන හුස්ම ගන්න. ටික වේලාවක් ඉඳලා සැහැල්ලුවෙන් හුස්ම පිට කරන්න. හොඳට ශරීරය සැහැල්ලු කරගන්න. දැන් ඔබේ හිත නාසය ආශ්‍රිතව තියාගන්න. නාසයේ කෙළවර හෝ උඩුතල ආශ්‍රිතව තියාගන්න. ස්වාභාවික විදියට හුස්ම ගනිමින් ඒ නාසයේ සමීපේ හිත තියාගන්න වර්තමානය තුළ. හොඳ අවධානයෙන් නාසය ආශ්‍රිතව වර්තමානයේ හිත තියාගන්න. දැන් සඩවන් කරගෙන පහසුවෙන් සැහැල්ලුවෙන් සති නිමිත්තේ හිත තියාගෙනම ඔබ ඉන්න ඉරියව්ව ගැන හොඳට සතිමත් වෙන්න. Please be aware of your body posture that you are sitting here. At the same time, please keep your attention around the nose of upper lip. හිස සිට පාදාන්තය දක්වාත් දෙපා සිට හිස දක්වාත් තමන්ගේ දෑත තමන්ගේ කඳ ඇතුළු මේ සමස්ත ශරීරයම තියලා තියෙන ආකාරය ගැන අවධානය සතියේ ඇති කරගන්න. නිසින්නෝවා නිසින්නෝමීති පජානාති. I am aware of my body posture that I am sitting here at the present moment. වර්තමානයේ මා ඉඳගෙන සිටින ඉරියව්ව ගැන සම්පූර්ණ අවධානයෙන් සිටින මොහොත. ශරීර ඉරියව්ව ගැන සතිමත් වෙන මොහොතේ මා සති නිමිත්ත ගැන නැවත වැඩි අවධානයක් යොමු කරනවා. ආශ්‍යාස්ත්‍රිතෝ දරට හිත තියාගන්න, ඒකට අපි කියනවා සති නිමිත්ත කියලා. The sign of mindfulness. This is the foundation of our mindfulness. Keeping our attention in the present moment. Based on nostril. සති නිමිත්ත ගැන අවධානය යොදවම මම දැන් ලෝකයටම කෘතඥ වෙන මොහොත. මට මේ ජීවිතේ ලබා ගන්නට, ලබා දෙන්නට, මට මේ පහසුකම් ටික ලැබෙන්නට, මගේ ශරීරය උස්මහත් කර ගන්නට, නිරෝගී කර ගන්නට, මට අධ්‍යාපනය ලබා ගන්නට, මේ ධර්ම ප්‍රතිලාභ ලැබෙන්නට ලෝකේ බොහෝ දෙනෙක් සියවස් ගාන, වසර දහස් ගාන මා වෙනුවෙන් කැප කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් සාරසංඝ කල්පලක්ෂයක් මා වෙනුවෙන් මේ ධර්මය ලබා දෙන්න මාන්සි වෙලා තියෙනවා. මම හැම දිනාටම කෘතඥ වෙන මොහොත. I am so grateful for everyone who has given me this facilities for my life. මගේ අම්මා තාත්තා පිළිබඳව, මගේ ගුරුවරු, ඥාතීන්, සෞඛ්‍ය සේවය අය, රට පාලනය කරන අය, මගේ ආධ්‍යාත්මික ගුරුවරු, ස්වාමීන් වහන්සේලා, බුදුරජාණන් වහන්සේ, මේ හැම දෙනාම මං වෙනුවෙන් විශාල මෙහෙවරක් කරපු අය. මගේ උපත බලාපොරොත්තුවෙන් මට ආශිර්වාද කරමින් මේ පහසු කණ්ඩික තියාගෙන එයයි සියවස් ගානක් මග බලාගෙන හිටියම් මා වෙනුවෙන්. ඒ හැම දෙනාම කෙරෙහි මගේ හදවතෙහි උතුරා යන කෘතඥතාවයෙන් මා ඒ හැම දෙනාම සිහිපත් කරන මොහොත. සති නිමිත්ත තුළ හිත පිහිටුවාගෙන මා ලෝකයට පෘථග්ජ වෙන මොහොත. ඊළඟට මා ජීවිතයේ පුහුණු කළා වූ දානය සිහිපත් කරන මොහොත. මා ජීවිතේ නොයෙක් අවස්ථාවල මගේ දෑතින් මන් දන් දීලා තියෙනවා. ස්වාමීන් වහන්සේ වෙනුවෙන්, බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්, අසරණය වෙනුවෙන්, වැඩිහිටියන්ට, මගේ මම තාත්ත වෙනුවෙන්, පූජනීය උතුමන්ට මා ජීවිත කාලයන් පුරා වූ දානයන් සිහි කරන මොහොත, ත්‍යාගාන පස්සනාව, ඔබ ජීවිතයේ හොඳට පුහුණු කරපු මතකයේ හොඳට රැඳෙන දානයක් සිහි කරගන්න. ලේදන් දීපවස්ථාවක් එන්න පුළුවන්. දානයක් දීපවස්ථාවක්. ස්වාමීන් වහන්සේට කටින සිවුරක් පූජා කරපු අවස්ථාවක්. බුද්ධ පූජාව. භාවනා කුටි පූජාව. ආරාම පූජාව. ඔබේ ශරීරයේ කොටසක් දන් දීපු ආකාරය. තමාගේ මතකයේ හොඳට රැඳෙන දානයක් මතක් කරගන්න. ඔබ දානය පුහුණු කරන ආකාරයේ පුහුණු කරපු විදිය හොඳට සිහිපත් කරගන්න. ඒ තුළ හිත පිහිටුවා ගන්න. මගේ ජීවිතයේ පුරා මා සිහි කළා වූ දාන පරිත්‍යාගයන් සිහිපත් කරන භාවනාව වඩන මොහොත ත්‍යාගානුපස්සනාව මගේ ශරීරයම දාණයට හුරු වෙච්ච ජීවිතයක් තියෙන්නේ මගේ දෑත නිතරම මම දන් දෙන්න පිරිසුදු කරගෙන ඉන්නේ මගේ හදවත පරිත්‍යාගශීලී හදවතක් මා අතීතයේ දීපු දානයන් සිහි කරගන්නා මොහොත දන් දීම පිළිබඳව හිත සමාධිමත් කරගත්තු මා දැන් ලෝකයට මෛත්‍රිය පතුරවන මොහොත මෙත් සිත වඩන අවස්ථාව මෛත්‍රිය භානාමා පුහුණු කරනවා මේ විහාරස්ථාන ඉඳලා ලෝකේ පුරාම විසිරී සිටින අය මේ සිටි එකේ මේ කවුන්ටි මේ ස්ටේට් එක මේ රට මේ මහද්වීපය පෘථිවිය ගැලැක්සිය යුනිවර්ස් එක මේ හැම තැනම ඉන්න මිනිස්යන් සතුන් සිව්පාවන් දෙවියන් බ්‍රහ්මයන් මේ හැම දෙනාම මා එකට අරගෙන ඒ හැම දෙනාටම මෙත් වඩන මොහොත නාසය ආශ්‍රිතවම හිත තියාගෙන මා ඒ හැමට මෙත් වඩනවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා

සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. ලොව විසෙන සියලුම දෙනා මගේම දරුවන් සේ දකිමින් මා මේ හැමට මෙත් සිතින් සෙත් පදනවා. කිසිම සීමා බේදයක් නැතුව ඒ හැම දෙනාම එකම දරු පෙරස්සේ දකිමින් මගේම දරුවන්සේ සලකමින් මා ඒ හැම දෙනාටම මෛත්‍රිය පතුරවනවා. මගේ මෘදු සිත මා ඒ හැම දෙනා කෙරෙහිම යොමු කරනවා. වෙත්වා කියන මෙත් සිතින්ම වාසය කරන්න අධිෂ්ඨාන කරගන්නවා. මා තවදුරටත් සති නිමිත්තේම හිත තියාගෙන වර්තමානයේහි අවධානය පවත්වා ගන්නවා. ඒ ඒත් එක්කම මා දැන් ආනාපාන සතියට පිවිසෙන්නේ නාසය ආසේ හිත තියාගෙන හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බවත් හුස්ම පිට වෙනකොට පිට වෙන බවත් පිළිබඳව අවධානයෙන් ඉන්නවා. සතෝ වාස සති සතෝ පාස සති වර්තමානයේ තුල සම්පූර්ණ අවධානය පවත්වා ගනිමින් ආස්වාස ප්‍රස්වාසයේ තුලම නාසය ආශ්‍රිතව හිත තියාගෙන පවත්වා ගන්නවා. I am fully aware of my breathing in and out. When I breathe in, I am aware of that. Now I am breathing in. When I breathe out, I am fully aware of that. Now I am breathing out. I'm breathing in and out. When I breathe in, I am aware of that. Now I am breathing in. When I breathe out, I am fully aware of that. Now I am breathing out. ආස්වාස ප්‍රස්වාසයේ තුල හිත සමාධිමත් වීම එය කාය වසනා භාවනාවක්. එය සමත භාවනාවක්. මේ සමත භාවනාවෙන් හිත තැම්පත් කරගන්න මා නීවරණ ටිකෙන් ටික යටපත් වීමත් එක්කම ඒ ආස්වාස ප්‍රස්වාසයේ තුලම විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාවයටපත් වෙනවා. ඒ සමාධිමත් වෙච්ච සිත සමාහිත සිත සමත භාවනාව පාදක කරගෙන මා ඊළඟට විදර්ශනා භාවනාවට යොමු වෙන මොහොත මගේ ජීවිතය කියන්නේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය වලින් කිසියම් අරමුණක් තේරුම් ගන්න මොහොත. ඒ තේරුම් ගන්න මොහොත කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ සංග ස්කන්ධ පහක එකතුවක්. ස්කන්ධ පහක හටගෙන නිරුද්ධ වීමක්. ඒ නිසා මේ රූප ආදී ස්කන්ධ පඤ්චකය හැම මොහොතකදීම හේතු ඇති කලෙ හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා. ඉතිමස්මින් සති ධම්මෝති ඉමස්සෝ උපාදායි ධම්මෝ උපජ්ජති ඉමස්මින් අසති ධම්මං හෝති ඉමස්ස නිරෝධායි ධම්ම නිරුජ්ජති. මේ ඇති කල්හි මේ හට ගන්නවා, මේ නිරුද්ධ වීමෙන් මේ නිරෝධයටපත් වෙනවා. මේ හට ගැනීම නිරෝධය මනෝනින් දකින මොහොත. හැම මොහොතකදීම රූප ආදී සංඝ පංචකය හේතු ඇති කල්හි හට ගන්නවා, ඒ මොහොතේම හේතු නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා. කිසිම දෙයක් අතීතයෙන් වර්තමානට එන්නේ නැහැ, වර්තමානයෙන් අනාගතයට යන්නේ නැහැ. මේ මොහොතේම හටගෙන නිරුද්ධ වීමක් කියන්නේ. සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති. අරහින් සීසින් අරහින් නං සීසින් අරහින් සීසින් අරහින් නං සීසින් සමදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති, සමදේ වය ධම්මානුපස්සී විහෙරති.

මගේ හිත පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතුන්ගේ හිත පිහිටන ගතිය ටිකෙන් ටික දුර වෙනවා. මේ මොහොතේම මා මගේ චිත්තචෛතසිකයන් අනිත්‍යතාවයක් දකිනවා. ඒ තැනම මා විදර්ශනාව පුහුණු කරනවා. එතකොට නාමයන් කෙනුත් නිදහස් වෙනවා. මුළු ලෝකයෙන්ම මා ක්‍රමයෙන් නිදහස් වෙමින් පවතින්නේ. යත් නාමංච රූපංච අශේෂං උපරුජ්ජති පටිගං රූප සංඥංච එත්තේ සාචිත තේජටං. සම්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනින්දින්දති දුක්ඛේ ඒස මංගෝ විසුන්ධියා. All conditioned things are impermanent. He who sees this relative wisdom overcomes suffering. This is the path to purity. සම්දේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනින්දින්දති දුක්ඛේ ඒස මංගෝ විසුන්දියා All conditioned things are dissatisfactory. He who sees this reality with wisdom overcomes suffering. This is the path to purity. සම්දේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අතනින් බින්දති දුක්ඛේ ඒස මංගෝ විසුන්ධියා All phenomena are selfless. He who sees this reality with wisdom overcomes suffering. This is the path to purity. Sadhu, sadhu, sadhu. දැන් පින්වත්නි සති නිමිත්තේ පටන් ඉරියාපත බහනෝස්සේ කෘතඥතාවයේ සිහිපත් කරලා තමා පුරුදු කළා වූ දානය බහනක් විදිහට වඩලා මෛත්‍රිය ඔස්සේ ආනාපාන සතිය බහනා වඩලා අපි අවසානයේ විදර්ශනා භාවනා පුහුණු කරපු අවස්ථාව. තමා නැවත සති නිමිත්ත තුළම ඉන්නට ඕන. වර්තමානයේ තුළ හිත තියාගෙන සිහියෙන්ම තමා කරන වැඩ ටික කරන්න ඕන. විශේෂයෙන් අද දවසේ සිල්ගත් මොහොත තමන්ගේ ආධ්‍යාත්මික දවස. මේ දවසට තමා උපරිම වටිනාකමක් ලබා දෙන්නට ඕන. එයින් උපරිම ප්‍රයෝජන ලබා ගන්නට ඕන. හොඳයි සති නිමිත තුළ මිදගෙන අපි ඉදිරි වැඩ කටයුතු සිදු කරමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව, නිරෝගී භාවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා බයම් පන්තාච නිබ්බයා සෝකම් පන්තාච නිසෝකා හොන්තු සම්බේ පිපානිනෝ මේ ඕල් බීන්ස් බි වෙල් හැපි ඇන්ඩ් පීස්ෆුල් මේ ඕල් බීන්ස් ඇටේන් ද ෆයිනල් බ්ලිස් ඔෆ් ලිබරේෂන් ఎన్లైట్మెంట్ నిబ్బాన సాధు సాధు సాధు.